Hallelujah. See, as the word of God comes to you, there is a cleansing that will take place in your life. Devachane oba betata paminenakota obage jeevithe pavithra kirimak sidu wenawa. As you are seated there, the Holy Spirit is cleansing you. Oba otana waadi vela inna athara shudathmanan wahanse obawa pavithra karanawa. And you will feel refreshed as you leave because you have received the word that is coming to you. ඔබ මේ ස්ථානයෙන් පිට වෙලා යනකොට ඔබ පවිත්‍ර වෙලා නැවුම් වෙලා තමයි යන්නේ. In the last week I was sharing continuing this series secret for change. වෙනස් වීම උදෙසා ඇති රහස මම ඒ තේමාව යටතේ දිගටම වචනේ බෙදාගන්නේ. You know, God is interested in seeing change in your life. දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබගේ ජීවිතේ වෙනස් වීම දකින්න. Hallelujah. Hallelujah. And I said yes last week that you cannot have an attitude where you say whatever will be will be. මගිය සතිය ඔබත් එක්ක බෙදාගත්තා ඔබට මෙවැනි ආකල්පයක් තිබෙන්නට බෑ මොනවා වුණත් ඒ දේ ඉබේම සිද්ධ වේවි. If God said it will happen then it will happen. Let's see. දෙවියන් වහන්සේ කිව්වා නම් යම් දෙයක් සිද්ධ වේ කියලා ඒ දේ සිද්ධ වේ මම බලන්නම්. If it is mine then it will come to me. මගේ නම් යම් දෙයක් මට අයිති නම් ඒ දේ මට ලැබේවි. And I said all these three are not true. මම කිව්වා මේ காரணා තුනම සත්‍ය නොවන காரணා. Yet God can do, even if you don't believe, God can do a miracle in your life. ඔබ විශ්වාස කළේ නැතත් දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතේ හාස්කමක් කරන්නට. Hallelujah. Hallelujah. The Bible says in Ephesians chapter 3 verse 20. එපිසපොතේ 3:20 බයිබලයේ කියනවා. Now unto him that is able, everyone say able. Able to do exceeding abundantly above all that we ask or think according to the power that worketh in us. ඉතින් අපතුල ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දෙයට වඩා ඊට අධික ලෙස කරන්නට බලය ඇතා වූ තනන් වහන්සේටම සියලු ගෞරවය වේවා. It says that our God is able to do exceedingly abundantly above all that we ask or imagine. මේ ස්ථානයේ සඳහන් වෙනවා අපගේ දෙවියන් වහන්සේට කරන්නට පුළුවන් අපි ඉල්ලන නොහොත් සිතන හැම දෙයකටම වඩා ඊට අධික ලෙස කරන්නට උන්වහන්සේට හැකියාව තිබෙනවා. But then again it doesn't end there. එතනින් නවතින්නේ නැහැ. It says according to the power that worketh in us. එසානෙ සඳහන් වෙනවා අප තුල ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට. It doesn't say according to the power that works in God. දෙවියන් වහන්සේ තුල ක්‍රියා කරන බලයේ හැටියට නෙවෙයි. It says you know God is able to do anything. He has the power to do anything. But he will use the power that is inside us. Hallelujah. දෙවියන් වහන්සේට බලය තිබෙනවා ඕනෑම දෙයක් කරන්නට. නමුත් උන්වහන්සේ ඒ දේ කරන්නේ අපි තුල ඇති උන්වහන්සේගේ බලය කරන කොටගෙනයි. And the power that is inside us is the power of the Holy Spirit. Hallelujah. අපි තුල ඇති බලය තමයි ශ්‍රාත්මයන්න් වහන්සේගේ බලය. Hallelujah. So you have to be a child of God. A child of God that is full of the Holy Spirit. ශ්‍රද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ දෙවියන් වහන්සේගේ දරුවෙකු විය යුතුයි ඔබ. Hallelujah. He says according to the power that worketh in us. අප තුල ක්‍රියා කරන්නා වූ බලයේ හැටියට. There is a power that is working inside of you. ඔබ තුල ක්‍රියා කරන්නා වූ බලයක් තිබෙනවා. Hallelujah. Many Christians do not know that there is a power at work within you inside in your spirit. බොහෝ කිතුනුවන් දන්නේ නැති කාරණාවක් තමයි ඔබ තුල උන්වහන්සේගේ බලය ක්‍රියා කරන බවට. When you are waiting for God to do something in your life. ඒ නිසා ඔබ ඔවුන් බලාගෙන ඉන්න ඔවුන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ යම් දෙයක් කරනකන්. Now if you are a new Christian, if you have come here for the first time, ඔබ අලුත් කිතුනුවෙක් නම් ප්‍රථම වතාවට මේ ස්ථානයට පැමිණ තිබෙනවා නම්, and you do not know God, ඔබ දෙවියන් වහන්සේව දන්නේ නැත්නම්, you know God will show his power to you. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ බලය ඔබට පෙන්වා දෙයි. As a sign that he is a living God, that he loves you, that he is for you, he wants to show himself strong in your life. ඔබ තුල දෙවියන් වහන්සේ ශක්තිමත් ලෙස උන්වහන්සේගේ බලය පෙන්눔 කර දෙවි. But if you are a Christian already, නමුත් ඔබ දැනටමත් කිතුනුවෙක් නම්, He wants to work that power from inside of you, within you. Hallelujah. උන්වහන්සේ ක්‍රියා කරන්නේ ඔබ තුළ ඇති බලය කරන කොටගෙනයි. If you remember last week I said that guard your heart with all diligence, for out of it comes the issues of life. මම ගිය සතියේ බෙදාගත්ත සියල්ලට වඩා ඔබගේ සිත ආරක්ෂා කරගන්න මන්ද ඒන් ජීවනය නික්මන නිසා. Hallelujah. Say the power is inside of me. ඔබ කියන්න බලය මා තුලයි. Say the power is inside of me. බලය මා තුලයි. And that power is working strong inside of me. ඒ බලය ශක්තිමත් ලෙස මා තුල ක්‍රියා කරනවා. Hallelujah. Hallelujah. You know, that's why you need to come to church every Sunday. ඒක නිසා තමයි හැම ඉරිදා දවසකම ඔබ සභාවට පැමිණිය යුත්තේ. Because when you come to church, you hear such revelations, such words that is able to build your life strong. මන්ද ඔබ සභාවට පැමිණුණාම එවැනි එලිදරව්වීම්, එවැනි වචන ඔබ අසනවා, ඒ වචන කරන කොටගෙන ඔබව ගොඩනගනු ලබනවා. You know, Chintaka said you are in the right place at the right time this morning. Chintaka sahodariyake ඔබ නිවැරදි වේලාවේ නිවැරදි ස්ථානයේ සිටිනවා කියලා. But do you know that it pays? There's a price to pay to be in the right place. ඔබ දන්නවද ඔබට මිලයක් ගෙවන්න සිදු වුණා නිවැරදි ස්ථානයේ සිටින්නට And it pays to be in the right place. මිලයක් ගෙවන්න අවශ්‍යයි නිවැරදි ස්ථානයේ සිටින්නට And නිවැරදි ස්ථානයේ සිටීම ඔබේ වාසිය. You know when you stay in the place that God has ordained you to be, it pays for you. Hallelujah. You are rewarded. දෙවියන් වහන්සේ කියා ඇති ස්ථානයේ ඔබ සිටිනකොට එයට ඔබට විපාක ලැබෙනු ඇත. Hallelujah. Hallelujah. You know, once you become a child of God, දෙවියන් වහන්සේගේ දරුවෙකු වුණාම, you don't believe in luck anymore. You're not lucky. ඔබ ලක් එක අනුව යන්නේ නැහැ. You know, some people say I'm lucky today. සමහර අය කියනවා අද මම වාසනාවන්තයි, lucky අද දවස කියලා. You know, in God's children are not lucky, they are blessed. දෙවියන් වහන්සේගේ දරුවන් වාසනාව කියලා එකක් නැහැ. ඔවුන් සැබවින්ම ආශිර්වාදලත්. They are blessed. Hallelujah. ඔවුන් ආශිර්වාදලත්. Every morning we are blessed. Hallelujah. හැම උදෑසනකම අපි ආශිර්වාදලත්. We can say today is a blessed day for me. Hallelujah. අපි උදෑසන නැගිටාම අපට කියන්න පුළුවන් අද දවස ආශිර්වාදලත් දවසක් මට. The word blessed means increase. ආශිර්වාද කියන වචනේ අර්ථය තමයි වැඩිවීම. Increase of ability. හැකියාව වැඩිවීම. Hallelujah. Hallelujah. There's ability that will work inside of you. දෙවියන් වහන්සේගේ හැකියාව ඔබ තුල ක්‍රියා කරනවා. When you are blessed, there's something that happens inside of you that motivates, that takes hold of what belongs to you. ඔබ ආශිර්වාද ලැබුවම දෙවියන් වහන්සේගේ හැකියාව ඔබ තුල කරනවා ඔබට අයිති දේ අත්පත් කරගන්න පිණිස. Hallelujah. Last week I spoke about our prayer life. ගිය සතියේ මම කතා කරා අපගේ ආඥා ජීවිතය පිළිබඳව. And I said that as children of God, we are ordained to receive answers to our prayers. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපේ ආඥාවන් වලට පිලිතුරු ලබන පිණිස උන්වහන්සේ අපිව පත් කරලා තිබෙනවා කියලා ගිය සතියේ මම බෙදාගත්තා. I spoke from John chapter 15 verse 16. Can you remember? යොහන් 15:16 ඒ පදයෙන් මම ඔබට කතා කරා. It says that you may receive prayers, answers to your prayers. ඔබගේ ආඥාවන් වලට පිළිතුරු ලබන පිණිස කියලා ඒ ස්ථානයේ සඳහන් වෙනවා. You know, as a child of God, your prayers are so important. දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබගේ ආඥාව ඉතාමත්ම වැදගත්. There are certain things that others can do for you. යම් දේවල් තිබෙනවා අන්නයට පුළුවන් ඔබ උදෙසා කරන්නට. Certain things that no one can do for you except you. Amen. සමහර දේවල් කියනවා ඔබ වෙනුවෙන් වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. ඔබම ඒ දේ කළ යුතුයි. Others can pray for you. අද අන්නයට පුළුවන් ඔබ වෙනුවෙන් යාඥා කරන්නට. But there is a prayer that only you have. You can pray and see results. නමුත් යම් යාඥාවක් තිබෙනවා එය කළ හැක්කේ ඔබටමයි ඔබගේ ජීවිතයේ ප්‍රතිඵල දකින්නට. So that is why we have to, you know, increase and learn, train ourselves to be people of prayer. ඒක නිසා අපි අපිවම පුහුණු කළගත යුතුයි යාඥාවේ සෙනගක් වෙන පිණිස. Hallelujah. Learn to pray. Learn because as you pray, God will give you visions. Hallelujah. ඔබ යාඥා කරන්න ඉගෙන ගන්න මන්ද ඔබ යාඥා කරනකොට දෙවියන් වහන්සේ ඔබට දර්ශන දේවි. What is visions? The your spiritual eyes open to see what God has given you already. Hallelujah. දර්ශනයක් කියලා කියන්නේ ඔබගේ ආත්මික ඇස් උන්වහන්සේ විවර කරනවා දෙවියන් වහන්සේ දැනටමත් ඔබට දී ඇති දේ දකින්නට. You know, when you pray, when you close your eyes and pray, and when you pray fervently, God will open your spiritual eyes. Hallelujah. ඔබ ඔබගේ ඇස් වසාගෙන ඉතාමත් උනන්දුවෙන් යාඥා කරනකොට දෙවියන් වහන්සේ විසින් ඔබගේ ආත්මික ඇස් විවර කරනු ලබනවා. And with those spiritual eyes, you will see all the riches of glory that God has lined up for you. Hallelujah. Hallelujah. ඔබගේ ආත්මික ඇස් විවර වෙනකොට ඔබ දකිවි ඔබගේ ආත්මයෙන් දෙවියන් වහන්සේ විසින් ඔබ උදෙසා සූදානම් කර ඇති ඒ ආත්මික භෝජනය සියලු සම්පත්. As a child of God, you are not supposed to struggle in life. Hallelujah. දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට ඔබ ජීවිතේ පොරබඳින්න ඔබ කැඳවලා නැහැ. He has given you all things that we need for life and for godliness. දෙවියන් වහන්සේ ඔබට සියල්ල දී තිබේ ඔබගේ ජීවිතේ භුක්ති විඳින පිණිස. Hallelujah. Hallelujah. You know, once knowledge comes to your life, දැනුම පැමිණියහම ඔබගේ ජීවිතයට, once knowledge comes to your life, දැනුම ඔබගේ ජීවිතයට පැමිණියහම, suffering is a choice. ඒ දුක් විඳීම තෝරා ගැනීමක්. Because once you have knowledge, you now have option. You can choose. You can choose to go the right way. දැනුම ඔබට තිබෙනකොට නිවැරදි මාර්ගයේ යන්නට ඔබට පුළුවන් තෝරා ගන්න. Hallelujah. Hallelujah. You know, there is a knowledge that God wants to give you in every sphere of your life. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතයේ හැම ක්ෂේත්‍රයකම ඔබට දැනුම ලබා දීමයි. You know, before you knew the knowledge from God, you thought suffering is normal. දෙවියන් වහන්සේගේ මේ දැනුම ලබන්න ඔබෙන් ප්‍රථමයෙන් ඔබ හිතුවා දුක් විඳීම කියන්නේ සාමාන්‍ය දෙයක්. You know, that's what the world says. ලෝකය කියන්නේ ඒක. It's normal to suffer. සාමාන්‍ය දෙයක් දුක් විඳීම, පොරබැදීම. It's normal to be up and down in life. ජීවිතයේ උඩට පල්ලෙහාට යෑම සාමාන්‍ය දෙයක්. But once you receive knowledge from God, the higher knowledge, namuth oba e usas danuma deviyan wahansayken labuwama, you will find your life moving in a different direction. Oba dakibi obage jeevithaya wenas u dishawakata gaman karana, and that direction is forward and upwards only. Hallelujah. E dishawa iduriyatath ihalatath pamanai. That is what we are teaching in this church. Me sabave uganwanne e deyai, and that knowledge comes from God only. E danuma paminenne deviyan wahansayken pamanai. Hallelujah. Hallelujah. Let's look at some scriptures now. Are you ready? Bible pada kipa. Let's look at Matthew chapter 13. Matthew pote 13 wana padaye desa balamu. Matthew chapter 13 from verse 10. 10 wana padaye sita. And the disciples came and said to Jesus, that is him, why speakest thou unto them in parables? Evit goleyo evit oba wahanse ounta upawa walin katha karanne mak nisadai asuoya. You know, Jesus had 12 disciples. Oba dannawa Yesus wahanseta goleyan 12 denek hitiya. And they noticed that when Jesus spoke to the multitudes, he spoke in parables. Yesus wahanse samuhaya udesa katha karanakota upama walin katha karala katha karanawa kiyala ounta therum giya. Even today we can see those parables, we can read them. They are wonderful parables. අද දවසේ උනත් ඒ උපමා අපි දකිනවා. ඒවා ඉතාමත් අලංකාරයි. When you have time, you know, you should go through the parables of Jesus. යේසුස් වහන්සේගේ උපමාවන් ඔබ අධ්‍යයනය කළ යුතුයි. So there is a question from the disciples. Why do you speak to people, the common people, in parables? ගෝලයන් යේසුස් වහන්සේගෙන් යම් ප්‍රශ්නයක් අසනවා. සාමාන්‍ය මිනිසයාට ඔබ වහන්සේ ඇයි උපමා වලින් කතා කරන්නේ? So that implies that when Jesus spoke to the disciples, he did not speak in parables, he spoke in plain language. ඒකෙන් අර්ථවත් වන්නේ අපට යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කරාම සාමාන්‍ය භාෂාවෙන් කතා කරා, උපමා වලින් කතා කරන්නේ නැතුව. So let's see how Jesus answers that. Verse 11. And he answered, that is Jesus the master. You know, whenever Jesus speaks, you have to pay special attention. Yesus wahanse katha karanakota nirantarayenma api vishesha avadanaya yomu kalayutui. And he says, because it is given unto you to know the mysteries of the kingdom of heaven, but to them it is not given. ස්වර්ග රාජ්‍යයේ රහස් දැන ගැනීම නුඹලාට දී තිබේ, නමුත් ඔවුන්ට දීලා නැත. Wonderful. So he is saying, because it is given to you to know the mysteries of God, but to them it is not given. ඒ ස්වර්ග රාජ්‍ය රහස් දැන ගැනීමට නුඹලාට දී තිබේ, නමුත් ඔවුන්ට දීලා නැත. The word know there, the word know there in the Greek language, it is ginesko. එතන දැන ගැනීම කියන එකේ ග්‍රීක භාෂාවේ අර්ථය තමයි ginesko, which means revelation. එලිදරව්වීම. You know what is revelation? කුමක්ද එලිදරව්වීම කියලා කියන්නේ? It is like you have something covered in a screen, and when the screen opens, you see different things. යම් දෙයක් වහලා තිබෙනවා, ඒ වැසුම තිරයෙන් විවෘත කරාම ඔබ වෙනත් දෙයක් දකිනවා. You know, have you gone to see a drama or a play? අපි දකිනවා ඒ drama එකක් නර්තනයක් බලන්න අපි ගියහම. You see only the screen. තිරයක් දාලා තිබෙන්නේ, වහලා තිබෙන්නේ තිරේ. But when the screen opens. නමුත් තිරය ඇරියහම there's so much happening, there's so much beautiful things. බොහෝ අලංකාර විවිධ ක්‍රියාකාරකම් සිදුවෙනවා ඒ තිරය පිටිපස්සේ. So here Jesus is saying, unto you I'm revealing, I'm opening the screen for you to know the mysteries of the kingdom of heaven. Hallelujah. Yesu wahanse golayanta metana kiya sitinawa obata golayanta e swarga rajye rahas danaganna mama tiraya vivara karanawa kiyala. But unto the multitudes namuth samuhayata I speak in parables. Mama upama walin katha karanawa. Hallelujah. Hallelujah. So we see that it is given to everybody, does not have the same thing. හැම කෙනාටම සියලු දේ නැහැ. So the mysteries of God, the revelations of God is not for all. ස්වර්ග රාජ්‍යයේ රහස් දෙවියන් වහන්සේගේ වචනේ ඉදරව්වීම සියල්ලට ලැබෙන්නේ නැහැ. It is for a selected few. ඒ තෝරාගත් කිහිප දෙනෙකුට පමණයි. Just like you and me today. Hallelujah. ඔබත් මමත් වගේ අද දවසේ. God has selected you and me because you have selected to be in the right place. දෙවියන් වහන්සේ ඔබත් මමත් තෝරාගෙන තිබෙන්නේ මන්ද ඔබ නිවැරදි ස්ථානයේ සිටින්නට තෝරාගත් නිසා. Verse 12. 12 වෙනි පදේ. It says, for whosoever has, whosoever hath, to him shall be given, and he shall have more abundance. But whosoever has not, from him shall be taken away even that he has. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබෙන්නේය, ඔහුට බොහෝ වන්නේය, නමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇතිදේත් ඔහුගෙන් ගනු ලබන්නේය. Have you noticed that? ඔබේ දැක්කද? It seems very unreasonable. ඒක සාධාරණ නැහැ වගේ. He says to him, to him who is given and he has, more will be given to him. යමකට යම් දෙයක් තිබෙනවද ඒ පුද්ගලයාට වඩා වැඩියෙන් දෙනු ලබනවා. But to whosoever who has not, නමුත් යම් කෙනෙකුට නැද්ද, from him shall be taken away even what he has. ඔහුට ඇති දේත් ගනු ලබන්නේය. Now this is a spiritual principle. මේක ආත්මික ප්‍රතිපත්තියක්. It is speaking about spiritual knowledge and revelation. ආත්මික එලිදරව්වීම දැන ගැනීම ගැනයි මෙතන කතා කරන්නේ. If you are keen, if you are eager for revelation, එලිදරව් ලබා ගන්න දේව වචනේ ඔබ ඉතාමත්ම උනන්දුනා. God is going to give you more and more. Amen. And more and more. Amen. දෙවියන් වහන්සේ ඔබට වැඩි වැඩියෙන් ඒ එලිදරව්වීම දෙනු ලබන්නේ. But to him that has little, නමුත් ටිකක් ස්වල්පයක් තිබෙන කෙනාට, even the little that he has will be taken away. ඔහුට තිබෙන ස්වල්පය වබා ගනු ලබන්නේ. Now this seems to be very unfair. මේක අසාධාරණයි වගේ පෙනෙන්නේ. But this is how God sees. මෙහෙම තමයි දෙවියන් වහන්සේ දකින්නේ. Because God wants us to value revelation. God wants us to value revelation because he will give more to the one who is interested. මන්ද දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒ එලිදරව්වීම කෙරෙහි අපි වටිනාකමක් දීමයි. ඒ වටිනාකමක් දෙන පුද්ගලයාට උන්වහන්සේ වඩ වඩා එලිදරව්වීම දෙනු ලබනවා. In Proverbs chapter 9 verse 9, හිතෝපදේශයේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ, We were having a discussion in the cell the other day, and we were discussing how important the book of Proverbs is. හිතෝපදේශයේ පොතේ වැදගත්කම අපි කතා කරා. Every day you must read one chapter of Proverbs. There are 31 chapters in Proverbs. හිතෝපදේශයේ පොත 31ක් තිබෙනවා ඒ පරිච්ඡේද. එකක් හරි ඔබ දවස්පතා කියවන්න. Like today is the 21st, you can read Proverbs 21. අද 21 වෙනිදා ඔබට පුළුවන් හිත උපදේශයේ 21 කියවන්න. And tomorrow 22. හෙට 22. And every month if you read the book of Proverbs. හැම මාසෙම ඔබ හිත උපදේශයේ පොත කියවුවොත්. What will happen to you is written in this verse. කුමක්ද ඔබට සිද්ධ වෙන්නේ කියලා මේ බයිබල් පදේ කියා දෙනවා. It says give instruction to the wise man and he will be yet wiser. ඥානවන්තයෙකුට ගුරුකම් දීපන්න ඔහු වඩා ඥානවන්ත වන්නේය. Teach a just man and he will increase in learning. ධර්මිෂ්ඨයෙකුට උගන්වා පන්න ඔහුගේ ඉගැන්වීමෙන්හි දියුණු වන්නේය. So this is the way God sees. This is the wisdom of God. දෙවියන් වහන්සේ දකින්නේ මේ ආකාරයටයි. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවයි මෙය. He gives wisdom to the wise man. ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට උන්වහන්සේ ප්‍රඥාව දෙනවා. Because he knows the value of wisdom. මන්ද උන්වහන්සේ දන්නවා වටිනාකම ප්‍රඥාව. And he will be become even wiser. Hallelujah. ඔහු වඩා ප්‍රඥාවන්ත වෙනවා. Say I want to be even wiser. ඔබ කියන්න මම වඩා ප්‍රඥාවන්ත වෙනවා. Hallelujah. Hallelujah. You know God wants us to acquire more and more knowledge, revelation. දෙවියන් වහන්සේගේ කමත්ත අපි වැඩි වැඩියෙන් දැනීම එළිදරව්වීම් ලබා ගැනීමයි. Teach a just man and he will increase in learning. Hallelujah. ධර්මිෂ්ඨයෙකුට උගන්වා පන්න ඔහු ඉගැන්වීමෙහි දියුණු වන්නේය. Hallelujah. Hallelujah. So we see from this that we are responsible for the wisdom that we have. මෙතෙන් අපි දකිනවා අපි වගකීම දරන්න අවශ්‍යයි අපට ඇති විත් ප්‍රඥාව ගැන. You are responsible, you are held responsible in receiving the word of God. ඔබ වගකීම දරන්න අවශ්‍යයි දේව වචනය ඔබගේ ආත්මයට ලබා ගන්න. Hallelujah, it is not God's responsibility. දෙවියන් වහන්සේගේ වගකීම නොවේ. Even salvation, you were born again because you received a personal revelation of who Jesus is. ගැලවීම පවා ඔබ ගැලවීම ලැබුවේ යේසුස් වහන්සේ කවුද කියන එක එළිදරව්වීම ඔබට පෞද්ගලිකව ලැබුණ නිසා. You know, salvation is a personal choice. ගැලවීම කියන්නේ පෞද්ගලික තෝරා ගැනීමක්. You know, God has saved the whole world. Jesus has bought the whole field. The field is the world. යේසුස් වහන්සේ මේ මුළු ලෝකය වෙනුවෙන් මිලය ගෙවලා ඉවරයි. But we, you know, people have to hear the good news and make the choice to believe and to receive Jesus into their life. නමුත් මිනිස්යා සුභාරංචිය අසලා ඔවුන්ව තෝරා ගන්න අවශ්‍යයි ඒ ගැලවීම ලබන්නට යේසුස් වහන්සේව පිළිගන්නට. In Matthew chapter 16 verse 16. මැතිව් පොතේ 16 වන පරිච්ඡේදයේ 16 වන පදේ. Can we go to verse 13 please? 13 වන පදයේ වෙතට යමු 16. 16:13 sorry. 16 වන පරිච්ඡේදයේ 13 වන පදය. When Jesus came into the coast of Caesarea Philippi, he asked his disciples saying, "Whom do men say that I, the Son of Man, am?" මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ය කියා මනුෂ්‍යෝ කියද්දයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසුසේක. So here was Jesus, he was speaking to the disciples. He said, "Yes, වහන්සේ ගෝලයන්ට කතා කරා." Who, you know, what are the people saying about me? කුමක්ද මිනිස්සුන් කියන්නේ මා ගැන කියලා යේසුස් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. Even today many people say many things about Jesus. දැන් පවා බොහෝ මිනිස්සු විවිධාකාර දේවල් කියනවා යේසුස් වහන්සේ ගැන. Next verse. ඊළඟ පදය. And they said some say that you are John the Baptist, some say Elias, others say Jeremiah, others say you one of the prophets. සමහරෙක් යොහන් බෞතිස්මය කියාද අන් සමහරෙක් එලියා කියාද තවත් අය යෙරෙමියා නොහොත් අනාගත වෘත්තු කෙනෙක්ගෙන් එක් කෙනෙක් යයි කියාද කියති. Even today you, if you go to the streets and ask who is Jesus Christ to you. අපි මග දෙපස ගිහිල්ලා ඇහුවොත් ඔබට යේසුස් වහන්සේ කවුද කියලා විවිධ අයගෙන් they will say all kinds of things. ඔවුන් විවිධ ආකාරයට පිළිතුරු දෙවි. Some say he was a good man. යහපත් මිනිසෙක් වෙලා හිටියා නේද යේසුස් කියලා කියයි. He say ah, is that the person who died on the cross? ඒ කුරුසේ මැරිච්ච කෙනාද කියලා තවත් සමහරෙක් කියයි. And many people will give many answers. විවිධ ආකාරයයි විවිධ පිළිතුරු දෙනු ලබනවා. Look at verse 15. 15 වන පදයේ දෙස බලමු. He said that Jesus said unto them, "But who say ye that I am?" යේසුස් වහන්සේ ඔවුන්ට කියනවා නමුත් නුඹලා මා කවුරුයයි කියා කියනවාදයි ඔවුන්ගේ නැසුවේය. This is the all important question. මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. Who do you say I am. Who? What are you saying about my Jesus? ඔබ කවුද? ඔබ කුමක්ද කියන්නේ මගේ අනන්‍යතාවය ගැන? This morning, who is Jesus to you? මේ උදෑසන ඔබට යේසුස් වහන්සේ කවුද? Hallelujah. Hallelujah. And that has to be a personal revelation for you. එය ඔබට පෞද්ගලික එළිදරව්වීමක් විය යුතුයි. Hallelujah. Hallelujah. You know, God has to open your spiritual eyes and show who he is to you. Only when you receive that, Jesus becomes the Lord of your life. දෙවියන් වහන්සේ ඔබගේ ආත්මික ඇස් විවර කළා. උන්වහන්සේ කවුද කියන වග ඔබට පෞද්ගලිකව එළිදරව් කරාට පස්සේ තමයි යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ ස්වාමින් වහන්සේ වෙන්නේ. Look at Peter. He answers Peter, verse 16. He says, Peter answered and said, Thou art the Christ, the Son of the living God. Hallelujah. 16 වෙනි පදයේ පේත්‍රස් මේ ආකාරයෙන් උත්තර දෙනවා, ඔබ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයානෝ යයි කීවේය. Have you said Jesus is the Son of God? In your life oba jeevithaye kiyala thibenawada Jesus deviyan wahansege putraya kiyala obage jeevithaye next verse ilanga pade and Jesus answered and said blessed art thou Simon Barjona for flesh and blood has not revealed it unto thee but my father which is in heaven hallelujah Jesus wahanse uttara demin Simon බාර් ජෝනා නුඹ ආශිර්වාද ලද්දෙක් යමක් නිසාද ස්වර්ගයේහි සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක නුඹට එළිදරව් නොකලේය You cannot know you cannot have a revelation of who Jesus is from your flesh and blood ඔබගේ මාංශයෙන් සහ රුධිරයෙන් ඔබට යේසුස් වහන්සේ කවුද කියන වග එළිදරව් වෙන්නේ නැහැ Your father our father in heaven has to open your heart open your mind to show you that he is the son of god then blessed art thou hallelujah hallelujah apage swargika piyanan wahanse obage aathmika as vivara karanna avashyamai obata yesus wahanse kawuda kiyana waga thora gannata danagannata evito oba aashirwada laddek wenawa how many of you have seen jesus as the lord of your life lift up your hand and show kidenek kiyanawada yesus wahanse mage jeevithe ස්වාමීන් වහන්සේ කියලා. Then blessed are you. Hallelujah. ඔබ ආශිර්වාද ලද්දේ. That was a revelation you received one day. එක දවසක එක්තරා දවසක ඔබ ලැබපු එළිදරව් වීමක් එය. Let's go back to Matthew 13 verse 13. Let's go back. අපි නැවතත් යමු Matthew 13 වෙනි පරිච්ඡේදේ 13 වෙනි පදයට. Jesus explains a bit more. He says, "Therefore speak I unto them in parables, because they seeing not and hearing they hear not neither do they understand ehin own dakiminma nodakna nisada asaminma no asana nisada therum noganna nisada ounta upama walin katha karami so Jesus is saying they are seeing but they are not seeing Jesus wahanse ounta uttara denawa oun dakina namuth own nodakna sek they are hearing but they are not hearing own asana namuth ounta noasena sek because they do not understand manda ounta therum gannata beri nisa you know why is that ai a they are looking but they are looking at the wrong thing own balanawa namuth own balanne waradi de kerehi they are looking but they are hearing but they are not hearing own dakinawa own asanawa namuth ounta asenne neha because their focus has gone wrong mandon yavadanaya waradi tana athi nisa you know sometimes we can even come to church samahara welawata apita sabawata pawa enna puluwan we can hear the pastor speaking sabapalaka tuma katha karanawa obata asenawa but you are not hearing නමුත් ඔබගේ ආත්මයට ඇසෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Because your focus has gone wrong. මන්ද ඔබගේ අවධානය වැරදි දිශාවට ගිහිල්ලා ඉන්නේ නිසා. Maybe you're looking at, you know, why is that fan on? ඔබ බලනවා වෙන්න පුළුවන් ඔබගේ අවධානය අර ෆෑන් එක ඇයි වැඩ කරන්නේ කියලා වෙන්න පුළුවන්. And maybe you're looking at the flowers and you're counting how many flowers are there. Beautiful. නැත්නම් ඔබේ මල් ලස්සන මල් දැස බලමින් මල් කීයක් තියනවද කියලා ගණන් කරනවා වෙන්න පුළුවන්. Hallelujah. Hallelujah. You are hearing but you are not focused on what you are hearing. ඔබට කන් වලින් ඇසෙන නමුත් ඔබගේ අවධානය යොමු කරන්නේ නැති නිසා ඒ ඔබගේ ආත්මයට ඇතුල් වෙන්නේ නැහැ. And because of that you cannot understand. එම නිසා ඔබට තේරුම් ගන්නට බැහැ. Verse 14. 14 වන පදේ. This is interesting. රසවත්. And in them is fulfilled the prophecies of Isaiah which says, by hearing ye shall hear and shall not understand, and seeing ye shall see and not perceive. තවද යෙසායාගේ අනාගත වචන ඔවුන් කෙරෙහි සම්පූර්ණ වේ. එනම් ඇසීමෙන් නුඹලා අසන නමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය. බලමින්ම සිටින නමුත් නුඹලා කිසිසේත් නොපැහැදෙන්නේහුය. මක් නිසාද? Yes. So they are looking but they are not seeing. ඔවුන් බලනවා නමුත් ඔවුන්ට දකින්නට බැහැ. They are hearing but they cannot understand. නමුත් ඔවුන්ට ඇසෙනවා නමුත් ඔවුන්ට තේරුම් ගන්න බැහැ. And it says they shall not perceive. ඔවුන් ඒ දේ තේරුම් ගන්න වටහා ගන්න යන්නේ නැහැ. And the word they are used for perceive is another word called eido. එතන ඒ වචනයට කියන්නේ eido කියලා ග්‍රීක භාෂාවෙන්. The word eido means awareness that you can put into pieces and understand. Get an understanding of what is happening. ඒ සිදුවෙන දේ පිළිබඳව තේරුම් ගැනීමයි මේ නර්ථවත් වන්නේ. Hallelujah. This morning as I speak to you. මම මේ උදෑසන ඔබට කතා කරන අතර if you are paying attention to what I am saying. ඔබ මම කියන දේ කෙරෙහි අවධානය යොමු කරනවා නම් the Holy Spirit will help you to understand. ශ්‍රාත්මයන්න් වහන්සේ ඔබට උදව් කරાવી තේරුම් ගන්නට. And Holy Spirit will help you to be aware. And to make for you to know what you should do now about what you're hearing. ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබට හැකියාව දෙයි තේරුම් කරගන්න දැනගැනීමෙන් සිටින්න ඔබ කුමක්ද දැන් කළ යුත්තේ කියලා. Hallelujah. Say I do. ඔබ කියන්නේ I do. Hallelujah. There is a knowledge that God wants to give that opens your eyes for you to understand what is happening in the spirit realm. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට යම් දැනගැනීමක් දීමයි ආත්මික තලයේ සිදුවෙන දේ තේරුම් ගැනීමේ හැකියාව ලබා දෙන්නට. Hallelujah. Hallelujah. Now let's look at another scripture. Ephesians chapter 1:18. Ephesians පොතේ පළවන පරිච්ඡේදයේ 18 වන පදයේ දෙස බලමු. Now this month is a month of meditation. මේ මාසය මෙනෙහි කිරීමේ මාසයයි. Now what does meditation means? මෙනෙහි කිරීම කියලා කියන එකකින් අර්ථවත් වන්නේ කුමක්ද? That you dwell on the word of God, you think over and over again. ඔබ දේව වචනය තුල රැඳී ඒ වචනය නිරන්තරයෙන්ම සිතනවා. And as you meditate, ඔබ මෙනෙහි කරන විට, the word of God becomes a part of your life. දේව වචනය ඔබගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙනවා. Actually what happens is it becomes eido knowledge for you. කුමක්ද සිදුවෙන්නේ? දේව වචනේ දැන ගැනීම ඔබට eido වෙනවා. Hallelujah. Hallelujah. The revelation it also becomes the revelation for you. ඒ ඔබට එළිදරව් වීමක් වෙනවා. Then the word of God is not something that is a mystery to you. දේව වචනේ ඔබට තවදුරටත් අභිරහසක් වෙන්නේ නැහැ. It is something that you know and something that you can put to action. ඔබ ඒ වචනය දැනගැනීමෙන් ඒ වචනය ක්‍රියාවට දමනවා. Hallelujah. Hallelujah. Let's look at this word Ephesians chapter 1 verse 18. Ephesians පොතේ 1:18 වෙනස්. Yeah. Ephesians chapter 1 verse 18. Ephesians 1:18. It says this is a prayer of the apostle Paul. Paul තුමාගේ යාඥාවක් මෙය. He says the eyes of your understanding being enlightened that ye may know what is the hope of his calling. And what the riches of the glory of his inheritance in the saints. Obage therum ganime as biveravi oba danaganna pinisa obage kandavime bala porottwa unmahansege mahimaye tejase prakarayata. So this is a prayer. Actually this is a pastor's prayer. This is my prayer for you. Sabha palakavaregge yaaknyawa meyai obata mage yaaknyawa meyai. That you know that the Holy Spirit may help you to see that your eyes will be enlightened. Your spiritual understanding will have light. Obage aathmika therum ganima තුලින් ඔබට ආලෝකය පැමිණේවි. This is speaking about light coming into your spirit. මෙතන කතා කරන්නේ ඔබගේ ආත්මයට ආලෝකය පැමිණීමයි. You know, we have been teaching, we teach in our church that man is a spirit. අපි අපගේ සභාවේ උගන්වනු ලබනවා මනුෂ්‍ය ආත්මය. And this man that he was recreated in Christ, Christus wahanse tula navata nirmanaya karunu labana mema manushya, he needs to meditate on the word of God. De vachane menihi kalayutui. As he meditates on the word of God, de vachane ohu menihi karana vita, the light of God will shine in his spirit. Devan wahansege aloke ohuge aathmaye babalunu labana. Hallelujah. Then he'll be able to see. He's not no longer in darkness. Evita ohu thavadurataat andhakare sitinne neha. ඔහු ආත්මයෙන් දකින්න පටන් ගන්නවා. You know, it's like you go home one day and it's dark. ඔබ එක්තරා දවසක ඔබගේ නිවස ගිහිල්ලා රාත්‍රී කාලයේ හිතමු අන්ධකාරය තිබෙනවා. Okay, I mustn't say in your house. You go to a place that you do not know. ඔබ දන්නේ නැති තැනකට ඔබ යනවා. And it's very dark there. අන්ධකාරය තිබෙන තැන. And you know, suddenly somebody puts a light on. එකපාරට කෙනෙක් light එක දානවා. And when that person puts the light on, you are able to see all the things that are in the room. ඒ light එක දාපු හැටි ඒ කාමරයේ තිබෙන සියලු දේ ඔබට පියවි ඇසෙන් පෙනෙනවා. But if that place was dark, නමුත් එය අන්ධකාරයේ තිබුණා නම් කිසිම ආලෝකයක් නැතුව, you will find it difficult to, you know, understand what is inside that room. ඔබට වටහා ගන්න අමාරු වේවි කුමක්ද ඒ කාමරයේ තිබෙන්නේ කියලා. You know, maybe you'll be able to touch and, you know, feel and get some understanding. අල්ලලා බලලා ඔබට යම් කිසි වටහා ගැනීමක් ගන්න පුළුවන් වේවි. But when the light comes, නමුත් ආලෝකය පැමිණියහම, when the light comes, ආලෝකය පැමිණියහම, you will see clearly what is in the room and what beautiful things are there for you. පැහැදිලිව සියලු අලංකාර දේවල් ඒ කාමරයේ තිබෙන ඔබ දකිවි. It is the same with the word of God. දේ වචනේ තුලත් ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. When the light of God comes concerning your physical health, ඔබගේ ශාරීරික නිරෝගීභාවය පිළිබඳව දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබ මතට පැමිණියහම, you don't have to grope in darkness trying to get help from different people, you know, going from place to place. ඔබ අන්ධකාරයේ හැසිරෙන්න අවශ්‍ය නැහැ. තනින් තන යමින්, you will see clearly what God has done for you. But God has made available for you and for your physical body. Hallelujah. For help, for divine health. ඔබ අන්නාගේ උපකාර පතමින් යන්න අවශ්‍ය නැහැ. ඔබ දකිවි ඔබගේ දිව්‍යමය සුවය උදෙසා දෙවියන් වහන්සේ ඔබට දැනටමත් දී ඇති දේ. Hallelujah. And the Greek word used for that light is called photiso. එතන ආලෝකය පාවිච්චි කරන ග්‍රීක වචනය තමයි photiso. And that light comes from the word of God. ඒ ආලෝකය පැමිණෙන්නේ දේව වචනේ. Hallelujah. Every time you hear the word of God, every time you meditate on the word of God, light will come to your spirit. ඔබ වචනය දේව වචනය අසන හැම අවස්ථාවකදීම, ඔබ දේව වචනය මෙනෙහි කරන හැම අවස්ථාවකදීම ආලෝකය පැමිණේවි ඔබගේ ආත්මයට. So you will never walk in darkness. කවදාකවත් ඔබ අන්ධකාරයේ ඇවිදින්න යන්නේ නැහැ. In your finances, ඔබගේ ආර්ථිකය තුල, there is a light of God that God wants you to see. දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබ දැකීම උන්වහන්සේගේ කැමැත්තයි. Once you see the light of God concerning your finances, ඔබගේ ආර්ථිකය පිළිබඳව දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබ එකපාරක් දැක්කනම්, you will never walk in darkness, you will never be broke in life. කවදාකවත් ඔබ ජීවිතේ බංකොලොත් වෙන්නේ නැහැ, අන්ධකාරයේ හැසිරෙන්නේ නැහැ ඔබට ඔබගේ ආර්ථිකය සම්බන්ධයෙන්. I will never be broke in my life. Hallelujah. මම කවදාකවත් මගේ ජීවිතේ බංකොලොත් වෙන්නේ නැහැ. Hallelujah. I will have enough and more. Hallelujah. මට පිරි ඉතිරි යන්නට තිබෙනවා. And God wants you to live in that light in every area of your life. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතයේ හැම ක්ෂේත්‍රයකම ඒ ආලෝකය තුල ඔබ හැසිරීමයි. In your family life, in your marriage, ඔබගේ පවුල් ජීවිතයේ, ඔබගේ විවාහයේ, the word of God is the light of God for you to walk in the light. Hallelujah. දේව වචනය තමයි දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබ උදෙසා ඒ ආලෝකයේ හැසිරෙන පිණිස. Psalm 119:130. ගීතාවලියේ පොතේ 130 වෙන පදයේ මම ඉතාමත්ම ආස කරන පදයක්. At the entrance of thy word gives light. Amen. ඔබගේ වචනය එළිදරව් වීමෙන් ආලෝකය ලැබේ. Hallelujah. At the entrance of thy word. ඔබගේ වචනය ඇතුල් වීමෙන් As the word of God enters your spirit. ඔබගේ ආත්මයට දේව වචනය ඇතුල් වන විට. As the word of God comes to your spirit. ඔබගේ ආත්මයට දේව වචනය ඇතුල් වන විට. It gives light. Hallelujah. ආලෝකය පැමිණෙනවා. It gives you light. ආලෝකය පැමිණෙනවා ඔබගේ ජීවිතයට. Hallelujah. Hallelujah. It gives you light no matter what difficulty, what challenges you're going through in your life. ඔබගේ ජීවිතයේ කොපමණ පොරබැදීමෙන් අභියෝගයෙන් ඔබ ගමන් කරත් no matter what is happening around you ඔබගේ යවට කුමක් සිදුවෙමින් තිබුණත් you will not be moved ඔබ සැලෙන්නේ නැහැ you will not be moved ඔබ සැලෙන්න යන්නේ නැහැ because the light of God is in your spirit මන්ද දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබගේ ආත්මයේ තිබෙන නිසා hallelujah hallelujah you will not be panicking you will not be running here and there ඔබ කලබල වෙන්නේ නැහැ ඔබ එහෙම හෙදුවන්න පටන් ගන්න නැහැ because you know what to do now මන්ද ඔබ දන්නවා ඔබ කුමක්ද කළ යුත්තේ කියලා hallelujah hallelujah you know what you have to do now ඔබ දන්නවා ඔබ කුමක්ද කළ යුත්තේ කියලා praise God ප්‍රශංසා වේවා in psalm 91 verse 7 it says A thousand may fall on your side 10,000 at your right hand but none shall be able to touch you hallelujah psalm 91 verse 7 1,000 shall fall at thy side and 10,000 at thy right hand but it shall not come nigh thee hallelujah praise god 91 nube patthaka dahasakda දකුණු පැත්තේහි දස දහසක්ද වැටෙන්නෝය එහෙත් එය නුඹට ලං නොවන්නේය hallelujah it shall not come nigh you එය නුඹ ළඟට පැමිණෙන්නේ නැහැ from your physical eyes you will see everything is bad ඔබගේ පියවි ඇස්වලින් සියලු දේ අයහපත් ලෙස පෙනුණත් the doctor's report seem to be bad දොස්තර වාර්තා අයහපත් ලෙස පෙනුණත් you know people are saying all kinds of things මිනිසයන් විවිධ ආකාරයේ දේවල් ඔබට කියාවි but there's a light that is shining in your spirit නමුත් දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබගේ ආත්මයේ බැබලනවා you know it shall not come nigh thee hallelujah ඔබ දන්නවා අතුලාන්තයෙන් ඔබ දන්නවා ඒ දෙයට ලං වෙන්න බෑ ඔබට in your spirit you know that nothing can touch you hallelujah ඔබගේ ආත්මය ඔබ දන්නවා කිසිම අයහපකට බෑ ඔබව ස්පර්ශ කරන්නට you know that the lord is your protection hallelujah දෙවියන් වහන්සේ ඔබගේ රැකවරණය නිසා in verse 10 there shall be no evil befall thee neither shall any plague come near thy dwelling place නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය නුඹේ කූඩාරමට වසංගතයක් ලං නොවන්නේය there shall be no evil befall thee neither shall any plague come nigh thee කිසි නපුරක් ඔබ වෙතට පැමිණෙන්නේ නැහැ නුඹේ කූඩාරමට වසංගතයක් ලං වෙන්නත් බෑ hallelujah the dwelling is your house hallelujah hallelujah your house මෙතන කතා කරන්නේ ඔබගේ ගෘහය පිළිබඳව no god is protecting your house hallelujah එතන කූඩාරම කියන්නේ ඔබගේ නිවස දෙවියන් වහන්සේ ඔබගේ නිවස රැකවල් කරනවා we can hear you know there's dengue virus dengue plague everywhere හැමතැනම dengue virus එක තිබෙන dengue තියෙනවා කියලා කියනවා but you know in your spirit your house no dengue can come නමුත් ඔබගේ නිවසේ කිසිම ඩෙංගු මඳුරෙකුට එන්න බෑ hallelujah hallelujah but the light of that word has to come to your spirit ඒ වචනේ ආලෝකය ඔබගේ ආත්මයට පැමිණිය යුතුයි this is the way that we could live absolute champions in this world මේ ආකාරයට අපිට පුළුවන් ජීවිතයේ අතිශයින් ශූරයන් ලෙස ජීවත් වන්නට in every circumstance හැම වාතාවරණයක් තුලම every challenge හැම අභියෝගයක් තුලම we could overcome hallelujah අපිට ජය ගන්නට පුළුවන් because the word of god is the light of god into our life දේ වචනය අපගේ ජීවිතේ ආලෝකය නිසා hallelujah